මේ රටේ ජනතාව තුන්වෙනි පාර්ශවයක් විකල්ප මාර්ගයක් දක්වා ගමන් කරන්න ඕන. අපි පුද්ගලිකව මෙවර ඡන්දේ තුන්වෙනි බලවේගයක හොඳම දේශපාලන ව්‍යාපාරයට තෝරලා දේශපාලන ව්‍යාපාරයකට අපි අපේ ඡන්දේ පාවිච්චි කරනවා. මම දකින්නේ මේ රටේ ජනතාවට දේශපාලන විඥානයක් ඇතෙම නැහැ. නිදහසෙන් පස්සේ 48 ඉඳලම ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එක් එක් දේශපාලකයන්ට රැවටුණා විතරයි. අපිට දේශපාලකයෝ හැර හැබැයි රාජතාන්ත්‍රිකයෝ හිටියෙත් නැහැ. මම පොදු ජන සංවිධාන වලින් කලාකරුවන්ගෙන් විද්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා එක් එක් දේශපාලකයන් උඩ දානවා වෙනුවට බිඳුවට බැහැලා තියෙන අපේ ජනතාවගේ දේශපාලන විඥානය ඉහළට නංවන්න කටයුතු කරන්න කියලා. දෙපැත්තකට යන දෙගොල්ලක් ඉඳලා රටක් පාලනය කරන්න බෑ නේද? මම නම් කියන්නේ මෛත්‍රී මහින්දා එකතු වෙලා මේ රට පාලනය කරන්න ඕනේ. නැත්තම් නිකන් අරාජික කාලයක් වගේ රට සුද්දා වෙලා තියෙන්නේ.